මෙම සංවේදී ගැටලු පිළියමක් ලෙස මම යෝජනා කර සිටිනවා නාර ආයතනය ශ්‍රී ලංකා නායක හමුදාව සහ අදාළ අනිකුත් ආයතන සමග ඉතා ගැඹුරින් පරිශ්‍රණයක් සිදු කර මෙම යාත්‍රා ගමන් ගන්නා මාර්ග නිශ්චිත ලෙස හඳුනාගෙන එම මාර්ග හරහා කිසියම් බාධකයන් දුර්ප්‍රමාණය වලින් ස්ථානගත කිරීම මෙම පන්න ක්‍රමය නවතාගත එකම සහ සුදුසුම ක්‍රියා මාර්ගයක් වේ. ඒ සමග මේ ක්‍රියාවලියේදී අන්තර්ජාතික සමුද්‍ය ආයතන පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කර විනාශ වී ඇති කොරපල් වෙනුව මුහුදුපත්තුල ස්ථානගත කරන කුතිම විහිවන ආසන්නයේ කොරලපල් වැවීම වැනි ව්‍යාපෘතියක් වඩාසජනා කරමි. තව යෝජනා මගේ තියෙන ඉන්දියන් ඕසස් ටූනා කොමිෂන් හරහා ජාත්‍යන්තර සමුළුවක් කැඳවීමට අවශ්‍ය බව මම යෝජනා කරමි.